සංසාර සාරෝග විනීතනීසං සන්නීත සාතං සුචිසාරදීසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ විසාසං බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බිරේව සමාසේත සම්බි කුම්භේත සන්තවං සතං සන්දම්ම මඤ්ඤාය සම්බ දුක්ඛා පමුඤ්ඤති තී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ වස් සමාදන් වීම නිමිති කරගෙන මේ වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි සිකුරාදා දිනෙහි සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ධර්ම දේශනා මාලාවෙහි පළවෙනි ධර්ම දේශනාව විදියටයි අද මේ දේශනාව පැවැත්වෙන්නේ ප්‍රථම දේශනාව ලෙස අප තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේන සම්බිහි සූත්‍රය. සතුල්ලප කාය කියන වග්ගයට අයිති මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහෙරේ වැඩවසන අවස්ථාවක රාත්‍රී යාමයෙහි එක්තරා දෙවි පිරිසක් ඇවිල්ලා දෙවියන් කණ්ඩායමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ගාථා සමූහයක් සඳහන් කළා. මේ ගාථාවලට පිළිතුරු ගාථාව වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාථාවක් විදිහට සඳහන් කරපු ගාථාවක් මුල් කරගෙනයි අප මේ දේශනාව පැවැත්වන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් අප ටික වේලාවක් අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම සඳහා අපි මෙත් සිත පුරුදු කරමු. ඔබ සිටින නිවසේ පටන් ලෝවැ සිසියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මෙත් සිත පුරුදු කරමු වඩමු. හොඳයි පින්නතුනේ සඳහා සෝදානම් වෙලා ඔබ සිටින ඉරියව්වේම සිටින ආසනයේම ඔබට පහසු විදියට මේ සඳහා සෝදානම් වන්න. Thank you. ඔබේ දෑස් අඩවන් කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට ඔබට පහසු විදියට පවත්වා ගන්න. මුලින්ම ඔබේ දෙපයේ පටන් හිස දක්වා ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඔබ ඉරියව්ව ගැන මදකට අවධානය යොමු කරන්න. දැන් ඔබේ සිත නාසය ආශ්‍රිතව හෝ උඩුතොල සමීපේ පවත්වා ගන්න. දැන් ඔබ අතීත අරමුණුත් නෙවෙයි සිහි කරන්නේ, අනාගත අරමුණුත් නෙවෙයි, වර්තමානයේ මේ මොහොත ගැන අවධානයෙන් ඉන්න. එසේ සිටමින් අපි මෙත් සිත වඩමු. මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසෙහි වෙසෙන සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නැගෙනහිර දිසාවේ සිටින සියලු දෙනාද බටහිර දිසාවෙහි වෙසෙන සියලු දෙනාද උතුරු දිසාවෙසි සියලු දෙනාද දකුණු දිසාවෙසි සියලු දෙනාද උඩ දිසාවෙහි වෙසෙන සියලු දෙනාද යට දිසාවෙහි වෙසෙන සියලු දෙනාද නිදුක් වෙන්වා නිරෝගී වෙන්වා සුවපත් වෙන්වා ශාන්ත සුවයට පත් වෙන්වා ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙන්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව වෙසෙන සියලු දෙනා මගේම දරුවන් මගේම ඥාතීන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාම දුකින් නිදහස්ව සැපතට පත්ව උතුම් වූ ශාන්තියෙන් සැනසෙත්වා කෙන පැතුමෙන් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී සාදු සාදු සාදු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවට විශේෂ ධර්ම දේශනා මාලාවක් විදියට මේ සිකුරාදා දිනයන්හි සිංහල මාධ්‍යෙන් මේ විදියට අප අද පටන් ධර්ම දේශනා මාලාවක් සිදු කෙරෙනවා. ඉතින් පින්නතුන්ට ඉඩ ලැබෙන හැටියට මේ දේශනා මාලාවට සහභාගී වෙන ලෙස අපි ඉතාම මෛත්‍රියෙන් ඔබට සඳහන් කරනවා. වස් කාලයේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඉඳන්ම ගිහි පැවිදි අපි දෙපිරිසම වෙනදට වඩා ආධ්‍යාත්මික ජීවිතයට කැපවෙච්ච කාලයක්. අපේ ජීවිතයේහි විශේෂයෙන්ම වස් කාලය තුළ ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් වස් වසනට ආරාධනා කරලා උන්වහන්සේලා විහාරස්ථානවල වැඩවසන අවස්ථාවෙහි ස්වාමීන් වහන්සේලාට අපි සිව්පස්යෙන් උපස්ථාන කරන ගමන් උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්නට උපකාර කරන අතරේදී ස්වාමීන් වහන්සේලා වෙතින් අපි වෙනතට වඩා ධර්මශ්‍රවණය කරලා අපේ දහම් දැනුම අවබෝධය ඒවාගේම පුහුණුව දියුණු කරගන්න සමයා. එදා බුද්ධ කාලයේහි මෙවත් සමයෙහි තමයි වැඩිපුරම පිරිසක් ස්වාමීන් වහන්සේලා ගිහි පිරිසත් ධර්ම අවබෝධය කළ සමය, මාර්ගඵල ලබපු සමය. ඉතින් වසර 2500ක් ගත වුණා සම්බුද්ධ පරිනිර්වාණයෙන්. අදත් ලෝවැසී සැනහවත් අය මෙවත් සමය කොයි රටක හිටියත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින පිරිසක් නම් ඒ ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසන ලබාගෙන ජීවිතය ධර්මයෙන් ආලෝකවත් කරගන්නවා. ඉතින් ඔබත් ඒ වාසනාවන්ත පිරිසට අයිති වෙච්ච අය හැටියට ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලැබලා ඊටත් වඩා දුර්ලභ සම්බුද්ධෝත්පාද කාලයක් සද්ධර්මයක් මෙස්සන සම්පත්තියක් ලැබුව අවස්ථාවේ අපට අපේ ජීවිතය ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන් ඉහළටම දියුණු කරගන්න පුළුවන් මේ අවස්ථාව අපි උපරිම ලෙස යොදාගෙන අපේ ජීවිත පහන් කරගන්නට ප්‍රඥාවෙන් ආලෝකවත් කරගන්න අපි උනන්දු වෙනට ඕන. අද අප ධර්මදේශනාව සඳහා මාතෘකාවසින් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේහි සතුල්ලප කායික වග්ගයට අයිති සම්භී සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩවසන අවස්ථාවක රාත්‍රී යාමයේහි එක්තරා දෙවි පිරිසක් ඇවිල්ලා, දෙවියන් කණ්ඩායමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ගාථා සමූහයක් සඳහන් කළා. මේ ගාථාවලට පිළිතුරු ගාථාව වශයෙන් බුදුරජාණන් වහන්සේ සියල්ලක් මේක රාශී කළා. උන්වහන්සේගේ අදහසක් සඳහන් කළා. ඉතින් මේ ගාථා සියල්ලක්ම අපේ ජීවිතය ආලෝකවත් කරගන්නට බෙහෙවින් වැදගත් වෙනවා. මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ සත්පුරු ශාස්ත්‍රයේහි කලණ මිතුරන්ගේ ඇසුරෙහි තියෙන ආනිසංස පිළිබඳව. මේ සූත්‍රයට පදනම් වෙච්ච දෙවිවරු සතුල්ලප කායික දෙවිවරු හැටියටයි සඳහන් වන්නේ. මේ දෙවියන් වාසය කළේ තුසිත දිව්‍ය ලෝකයේහි. මේ අය මනුස්ස ලෝකයේ ඉන්න කාලයේ කළා වූ පින්කම ආනිසංසයක් ලෙසයි දිව්‍ය ලෝකයේ මේ ආත්ම භාවය ලබාගෙන ඒ සුගතිය ලබාගත් අවස්ථාවේදී මොහුන් බැලුවා කුමන කර්මයක් කළද මේ තරම් සම්පත් ලැබුවේ කියලා. පින්නතුනි, ලෝකේ ඉපදෙන සත්‍යයන් අතුරින් විශේෂයෙන්ම දෙවියන්, බ්‍රහ්මයන්, එවාගෙම නිරය සතුන් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට පේනවා ඔවුන් ඉපදිච්ච අවස්ථාවේදීම ඔවුන් ඒ උපත ලැබීමට හේතු වෙච්ච කර්මය මොකද්ද කියලා. අවසනාවකට මනුෂ්‍යයන්ට, එවාගෙම තිරිසංගත සත්‍යයන්ට මේ හැකියාව නැහැ. මනුෂ්‍යයන් වශයෙන් අපට හිත දිනු කරවතින් මේ තත්ත්වය දැක ගන්න පුළුවන්. නමුත් උපතින්ම මේ හැකියාව අපට නැහැ. ඒත් කලාතුරකින් සත්‍යයන්ට මෙහෙම ජාති ස්මරණ ඥානය පහළ වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ දෙවිවරු තුසිත දෙවිලෝ කීපදුනාට පස්සේ ඔවුන් බැලුවා කුමන කර්මයක් කළද මේ තරම් සැප සම්පත් ලැබුවේ කියලා. ඔවුන්ට පෙනී ගිය ඔවුන් මනුස්ස රෝගී හිටිය කාලේ කරපු පින්කමක් කියලා. මොකද පින්කම අතීතයේහි එක්තරා වෙළඳ කණ්ඩායමක් නැවකින් මුහුදෙන් ගමනක් ගියා සිය වෙළඳාම් කටයුතු සඳහා වෙනත් රටකට. මෙහෙම නැවෙන් යන අවස්ථාවේදී බොහොම වේගෙන් මේ නැව ගමන් කළා. මගදී මේ නැවට අනතුරක් වුණා. අනතුර වෙලා මේ නැවේ පතුල සිදුරු වෙලා හිල් වෙලා එතනින් අභ්‍යන්තරයට වතුර එන්නට ගියා. මහා සාගරයේ මැද ඈතක් ගොඩබිමක් නොපෙනෙන මේ මහා සයුර මැද තනි වුණු මේ වෙළඳ කණ්ඩායමට කර කියා ගන්න දෙයක් නැතුණා. ඔවුන් මේ අවස්ථාවේදී බොහොම දුකට සංවේගයට පත් වුණා. සමහර අය තමන් අදහන දෙවිවරුන්ට යාඥා කළා. එහෙත් ඔවුන් කිසි කෙනෙකුට බියෙන් නිදහස්සනට පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ අතර එක්තරා වෙළෙන්දෙක් හිටියා. ඔහු එක්තරා ස්ථානයකට වෙලා බොහොම තැම්පත්ව එක ඉරියව්වක ඉඳගෙන සමාධි සුවයෙන් කාලය ගත කළා. භාවනා නියෝගීව කාලය ගත කළා. අනිත් දෙවියන් පුදුමයට පත් වුණා. මේ එක තැනැත්තෙක් විතරක් කොහොමද මෙහෙම නිහඬව කිසිම බයක් නැතුව බොහොම සංසුන් ඉරියව්වෙන් මේ විදියට සමාධිගත වෙන්නේ කියලා කල්පනා කළා. එහෙම හිතලා අනිත් වෙළෙන්දෝ ඇවිල්ලා මුහු ළඟට ඇවිල්ලා ඇහුවා, කොහොමද ඔබ අප මෙතරම් බියෙන් සැකෙන් ඉන්න අවස්ථාවේදී ඔබ නිර්මයව අභයව මේ විදියට ඉන්නේ කොහොමද කියලා ඇහුවා. ඔහු ඉතාම වැදගත් කාරණයක් සඳහන් කළා. ඔහු කියනවා, මිතුරනි, මා මේ වෙළඳ ගමන එන කලින්, මුහුදට එන කලින් මම ඇසුරු කරන ස්වාමීන් වහන්සේලාට මම දානීය පූජා කළා. දානීය පූජා කළා විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේල වෙතින් මම තිසරණ පංචශීලය සමාදන් වුණා. අන්න ඒ සමාදන් වුණු පංචශීලයත්, ඒ වගේම ඒ දීපු දානයත් ගැන මම සිහි කරමින් මම සතුටෙන් කාලය ගත කරනවායි කියලා. මේ අවස්ථාවේදී අනේ වෙළඳුන් ඇහුවා, අනේ ඒ පින් අපටත් අනුමෝදන් වෙන්න බැරිද කියලා. ඕකව පුළුවන්, ඔබත් කැමති නම් ඔබටත් ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් කියලා. ඊට හුන් කැමැත දැක්වා. ඊට පස්සේ මේ තිසරණ ගත දානය දීපු මේ වෙළෙන්දතලේ අර නැවහිටිය වෙළෙන්දුන් 700ක් හිටියා කියලා සඳහන් කරනවා. ඒ 700 එක තැනකට එකතු කළ මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා 100 කණ්ඩායම් ගත කළා. කණ්ඩායම් 7කට වෙන් කළා 100 බැගින්. ඊට පස්සේ මේ 100 දෙනා ගානේ මේ වෙළඳ කරේ පංචශීලය සමාදන් කෙරෙව්වා. මුල් පිටස සමාදන් කරනකොට ඔවුන්ගේ පාදයේ යට කොටස වලරු කර දක්වා වතුර ඇවිල්ලා තිබුණේ. ඒ තුලින්දගෙන ඔවුන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සමාදන් වෙලා ප්‍රාණඝාතාදී අකුසලලින් වෙන් වෙනවා කියන මේ සීලය සමාදන් වුණා. ඒ වගේම ඔහු දීපු දානය සමාදන් වුණා, අනුමෝදන් වුණා. ඊළඟට දෙවැනි කණ්ඩායම පංච සීලය සමාදන් කරන අවස්ථාවෙන්ට ඔහුගේ වතුර ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ඔහුගේ ධන හිස දක්වා වතුර ඇවිල්ලා තිබුණේ. ඒ පිරිසට අර වගේම තිසරණ පංච සීලය සමාදන් කෙරෙව්වා. ඊළඟට තුන්වෙනි පිරිසට පංච සීලය සමාදන් කරනකොට ඔහුගේ වතුර ටික ඉන දක්වා ඉහළට ඇවිල්ලා තිබුණේ. ඔවුන්ටත් ඒ වගේ මනුශාසනා කළා. ඊළඟ පිරිසට පංච සීලය සමාදන් වෙනකොට ඔහුගේ පෙකණිය දක්වා වතුර ඇවිල්ලා තිබුණේ. ඊළඟ කණ්ඩායමට පංචශීලයේ සමාදන් කරනට ඔහුගේ පපුව දක්වා වතුර ඇවිල්ලා තිබුණේ. ඊළඟ පිරිසට සමාදන් කරනට ඔහුගේ ගෙල දක්වා බෙල්ල දක්වා වතුර ඇවිල්ලා තිබුණේ. හත්වෙනි පිරිසට පංචශීලයේ සමාදන් කරනට ඔහුගේ මුඛයේ දක්වාම වතුර ඉහළට ඇවිල්ලා තිබුණේ. කෙසේ වෙතත් මේ කණ්ඩායම් 7ටම මේ 700ක පිරිසටම මේ සැදැහැවත් වෙළෙන්දා පංචශීලයේ සමාදන් කරවලා ඔවුන් තිසරණ ගත කරලා තමා දීපු දානේ එයට අනුමෝදන් කෙරෙව්වා. මෙන්න මේ පින ආනිසංස විදියට ඔවුන් එතනින් මිය යනකොටම ඔවුන්ට මරණයෙන් ගැලවෙන්න බැරි වුණා. නමුත් ඒ හැම දිනෙකම මරණයෙන් පස්සේ සුගතිගාමි වුණා. එය තුසිත දිව්‍ය ලෝකයේහි වෙනම ප්‍රදේශයක සතුල්ලව කායක කියන වෙනම භූමි ප්‍රදේශයක මේ 700 බැගින් දිව්‍ය විමාන සහිතව වාසය කළා කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ 700ම හිටිය එයාගේ දිවිමාන වලට වඩා ඉහළින් මේ අර තිසරණ පංචශීලයේ සමාදන් කරවපු අර ප්‍රධාන වෙළෙන්දා ඔහු ඉහළ දිවිමානයක ස්වර්ණමය විමානයක ඔහුගේ විමානය පහළ වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මේ දෙවිවරු මෙතන ඉපදීමත් සමගම ඔහු බැලුවා මොකද කරපු කර්මය. මෙන්න මේ තිසරණගත පංචශීලයේ සමාදන් වීමත් මේ දානි අනුමෝදන් වීමේ ආනිසංසයෙන් තමයි ඔහු මෙතරම් සැප සම්පතක් ලැබුවේ කියලා සඳහන් කළා. ඔවුන්ට ලොකු කෘතඥතාවයක් හටගත්තා මේ තමන්ගේ වෙළඳ මිතුරා පිළිබඳව. ඊට පස්සේ ඔවුන් කල්පනා කළා මේ පුවත සඳහන් කරන්නට එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියා මනුස්ස ලෝකයේහි දමදිව මන්දි දේශයේහි දෙවුරම් වෙහෙරෙහි මේ භාගවතුන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ ස්ථානෙට ගිහිල්ලා රාත්‍රී යාමේහි අහස ඉඳගෙන මේ දෙවිවරු අතුරින් 6 දෙනෙක් ප්‍රධාන අය 6 දෙනෙක් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළා. මේ කල්යාණ මිත්‍රත්වය නිසා තමන්ට ලැබුණු ප්‍රතිලාභය පිළිබඳව ආනිසංස දක්වමින් එක දෙවියෙක් සඳහන් කරනවා, සම්බිරේව සමාසේත සබ්බි කුම්භේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සේයෝ හෝතින පාපියෝ. සම්බිරේව සමාසේත සත්පුරුෂයම්ම කලන මිතුරම් ආශ්‍රය කරන්න. සම්බි කුබ්බේත සන්තවං සත්පුරුෂයන් සමගම එකට වාසය කරන්න, සමාගමේ කරන්න. සතං සද්ධම්ම මඤ්ඤාය සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගෙන සේයෝ හෝතින පාපියෝ යහපතක්මයි වෙන්නේ, අයහපතක් නැත්තම් පාපයක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මොකද මේ දෙවියා සඳහන් කරන්නේ සත්පුරුෂයන් සමගම එක් වෙන්න, සත්පුරුෂයන් සමග මේකට ඇසුරු කරන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගෙන එහෙම දැනගත්තු කෙනාට යහපතක්මයි වෙන්නේ, අයහපතක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා මේ පළවෙනි දෙවියා. ඊළඟට දෙවෙනි දෙවියා සඳහන් කරනවා සම්බිරේව සමාසේත සම්බිපුන්නේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ප්‍රඥා ලබති නාඤ්‍යතෝ. සත්පුරුෂයන් සමගම එක් වෙන්න, සත්පුරුෂයන් සමගම එකට ජීවත් වෙන්න, ඒ සත්පුරුෂයන්ගේ ධර්මයේ ලබගත්තොත් ප්‍රඥාවමයි ලැබෙන්නේ, වෙන දෙයක් නම් ලැබෙන්නේ නැහැ කියලා. සැබෑ කලණි මිතුරන් ඇසුරු කරනවා නම් ඔහුගෙන් ලැබෙන ඉහළම වටිනාම දේ ඒ මොකද්ද? ඒ තමයි ප්‍රඥාව, නුවණ, සම්මා දිට්ඨිය, දිට්ඨි සම්පන්න බව ලැබෙනවා කලණි මිතුරන් ඇසුරු කිරීමෙන් කියලා. ඊළඟ දෙවියා සඳහන් කරනවා සබිරේව සමාසේතහ සම්බිකු බෙහෙත සන්තවං සතං සද්ධම මඤ්ඤාය ශෝක මජ්ජේන සෝජති. සත්පුරුෂයන් සමගම එක් වෙන්න, සත්පුරුෂයන් සමගම වාසය කරන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තොත් ශෝක මජ්ජේන සෝජති, ශෝක කරන යතුරින් ශෝක නොකර ඉන්නවා කියලා. මහලු වීම, ලෙඩ වීම, ප්‍රිය විප්‍රයෝගය, ලෙඩ දුක්, මේ ආදී නොයෙක් කරදර සම්බාධක, කායික දුක්, මානසික දුක් අතරින් දුක් විඳින ලෝකයා අතරින් දුක් නොවේ ඉන්නට සිතක් හදා ගන්නවා මෙන්න මේ සත්පුරුෂ ආශ්‍රයෙන් කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා සම්බිරේව සමාසේත සම්බිකුබ්බේත සන්තවං සතං සද්ධම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති. සත්පුරුෂයන් සමග මේක වෙන්න, සත්පුරුෂයන් සමග මේකට ජීවත් වෙන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තොත් ඥාතින් මැද බබලනවා කියලා. ඥාතින් මැද බබලන්න නම් එකතකින් ඔහුට ධනිය තියෙනට ඕන. ධනිය නැත්නම් ඥාතින් ළඟ වුණත් ප්‍රසාදයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්නේ ධනෙ ලබන්න නම් දැහැමි ක්‍රමයක් වෙන්නට ඕන. ඒ වාගේම මද්‍රව්‍ය භාවිතය, සුරාව, සූදු ආදී මෙන්න මේ කරුණු වලින් වැළකියොත්, දුසිරිත වලින් වැළකුණොත් තමයි නියම ලෙස ධනවත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ සිල්වත් වුණොතින්. අන්නේ සිල්වත් බවට අනුශාසන ලැබෙනවා තමන්ගේ යහළු මිත්‍රාදීන් ළඟ. එතකොට තමන් ධනවත් වෙනවා. ධනවත් වුණාම හුඟක් ඥාතීන් තමන්ට ලැබෙනවා. ධනෙ ලැබුණට විතරක් ඥාතීන් හිත දිනා ගන්න බෑ. දදම් මිත්තානි ගන්තතේකේ වේදියට ඒත නැත්තා දානය පුරුදු කරනවා. පරිත්‍යාගශීලී වෙනකොට තවත් යහළුවන්ගේ, මිතුරන්ගේ, ඥාතීන්ගේ හිත දිනා ගන්න පුළුවන්. ඊළඟට තමන් සිල්වත් වෙනකොට ඊටත් වඩා ඥාතීන්ගේ, හිතවතුන්ගේ හිත දිනා ගන්න පුළුවන්. මෛත්‍රී සහගත වෙනකොට ඊටත් වඩා අනිත්‍යගේ හිත දිනා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඥාතීන් මැද බබලන්න නම් එකතකින් කළගුණ සැලකීම තියෙනට ඕන. එකතකින් ධනවත් වෙන්නට ඕන. අනිත් අතින් දන් දෙන්නට ඕන. සිල්වන්ත වෙන්නට ඕන. මෛත්‍රී සහගත වෙන්න ඕන. එයින් ඉහළටම ගිහිල්ලා විශ්වාසා පරමාඥාතී කියපු විදියට විශ්වාසවන්තය සමග අවංකව කාලය ගත කරන්නට ඕන. මෙන්න මේ කරුණු මතයි යම් කිසි කෙනෙකුට ඥාතීන් මැද බබලන්න පුළුවන්කම තියෙන්නේ. මේ දෙවියා සඳහන් කරන්නේ මොකද්ද? සත්පුරුෂයන්ගේ ධර්මය දැනගෙන සත්පුරුෂයන් ඇසුරු කළා, ඔවුන් සමග එකට ජීවත් වුණා තින් ඥාතීන් මැද ඔබට බබලන්න පුළුවන් කියලා. මේ අතර තවත් දෙවිය සඳහන් කරනවා සම්බිරේව සමාසේත සත්පුරුෂයන් ඇසුරු කරන්න. සම්බිරේව සමාසේත සම්බි කුම්භේත සන්තවං සත්පුරුෂයන්ම සමගම එකට ජීවත් වෙන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැන. සත්තා ගච්ඡanti සුගතින් සත්‍යං සුගතියට යනවා කියලා. සාමාන්‍ය මිතුරන් අපි ඇසුරු කරවතින් අපිට මේ ලෝකයේ අධ්‍යාපනයෙන්, ධනෙන් දිනු වෙලා මේ ජීවිතයේ සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒ සාමාන්‍ය මිතුරන්ගෙන් අපට පරලොවට යහපතක් වෙන්නේ නැහැ. නමුත් මෙතෙන්දී සත්පුරුෂයන් ගැන සඳහන් කරන්නේ සැබෑ සත්පුරුෂයා මෙලොවට විතරක් නෙවෙයි, ඔහු පරලොවටත් අනුශාසනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ. අන්ධංච ඒකචක්කුංච ආරකා පරිවජ්ජේ ද්විචක්ඛුම් පනසේවේත සෙට්ඨං පුරිස පුග්ගලං කියලා. අන්ධ කෙනත් එක ඇසක් පෙනෙන කෙනත් ඇසුරු කරන්න එපා, ඇස් දෙකම පේන කෙනා ඇසුරු කරන්න. අන්ධ කෙනා විදිහට සැලකුවේ මෙලොව දියුණුවත් පරලොව දියුණුවත් නොදකින කෙනා. එක ඇහක් පෙනෙන කෙනා විදිහට සැලකුවේ මෙලොව ජීවිතයේ විතරක් දියුණුව දකින කෙනා. ඇස් දෙකම පෙනෙන කෙනා විදිහට දැක්ුවේ කවුද? මෙලොවත් පරලොවත් දෙකටම උපදෙස් දෙන කෙනා කියලා. අන්න එවැනි කෙනා ඇසුරු කරන්න කියලා ඒ කෙනාටයි දැන් තම පෙනෙන කෙනා විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට අන්න ඒ යහළුවන්ගේ ආශ්‍රය මොකද්ද වෙන්නේ? සත්තා ගච්ඡanti සුගතින්. සත්වයන් සුගතියටත් යනවා. දැන් බලන්න මේ යහළුවා නිසා මේ 700ක් පිරිස සුගතිගාමී වෙච්ච හැටි. ඊළඟට සඳහන් කරනවා සම්බිරේව සමාසේත සබ්බිකුබ්බේත සන්තවං සතං සද්ධාම මඤ්ඤාය සත්තා තිට්ඨanti සාතතම්. සත්පුරුෂයන්ම ඇසුරු කරන්න, සත්පුරුෂයන් සමග මේකට ජීවත් වෙන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තොත් සත්‍යෝ යහපතෙහි පිහිටනවා කියලා. යහපත කියන්නේ මොකද්ද? මෙලව යහපත ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, සමාජීය වශයෙන්, නිරෝගී භාවය වශයෙන්, මෙන්න මේ යහපතෙහි පිහිටන්නට මේ සත්පුරු ශාස්ත්‍රය අපට හේතු වෙනවා කියලා. ඒ වගේම පරලෝක සුගතියටත් මේ යහපත විදියට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ ගාථා ටික සඳහන් කළා. මේ විදියට ගාථා හයක් මොවුන් සඳහන් කළා. එක දෙවියෙක් කියනවා සත්පුරුෂයන් ඇසුරු කරනකොට යහපතක්ම වෙන්නේ අයහපතක් වෙන්නේ නැහැ කියලා. දෙවෙනි දෙවියා සඳහන් කරන්නේ සත්පුරුෂයන් ආශ්‍රය කරනකොට ප්‍රඥාවමයි ලැබෙන්නේ, වෙනත් දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඊළඟට තුන්වෙනි දෙවියා සඳහන් කරන්නේ සත්පුරුෂයන් ඇසුරු කරනකොට ඒ කෙනා ශෝක කරන අතුරින් ශෝක නොකර ඉන්නවා කියලා. හතරවෙනි දෙවියා සඳහන් කළේ ඥාතීන් මැද බබලනවා කියලා. ඊළඟට පස්වෙනි දෙවියා සඳහන් කළේ සත්‍යං සුගතියට යනවා කියලා. හයවෙනි දෙවියා සඳහන් කළේ සත්‍යං යහපතෙහි පිහිටනවා කියලා. ඊළඟට මේ කරුණු ටික මේ ගාථා හයර දෙවිවරු හය දිනක් සඳහන් කළාට පස්සේ එක දෙවි කෙනෙක් අහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ, මේ අප ඕනෝන සඳහන් කර අදහස් අතුරින් වඩාත්ම සුභාසිතය, වඩාත්ම යහපත් අදහස කාගේද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සියල්ලක්ම නිවැරදි, සියල්ලක්ම සුභාසිත, නමුත් මගේ වචනයත් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අදහසක් සඳහන් කළා. භාගතුන් වහන්සේ කුමක්ද සඳහන් කරන්නේ? සබ්බිරේව සමාසේත සම්බිකෝ බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සම්බ දුක්ඛා පමුච්චති. සත්පුරුෂයන් සමගමෙක් වෙන්න, සත්පුරුෂයන් ඇසුරු කරන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්තොත් සියලුම දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා සඳහන් කළා. මේකයි බුදුරජාණන් වහන්සේගේ අදහස. ඒ නිසා හුදෙක් සාමාන්‍ය අධ්‍යාපන ආදී යහපතට පත්වීම විතරක් නෙවෙයි, හුදෙක් ශෝක නොකර ඉඳීම විතරක් නෙවෙයි, හුදෙක් ඥාතින් මැද බැබලීම විතරක් නෙවෙයි, සාමාන්‍ය යහපතට පත්වීම විතරක් නෙවෙයි, සුගතියට දිව්‍ය ලෝකයට යාම පමණක් නෙවෙයි, සාමාන්‍ය ප්‍රඥාව ලැබීම පමණක් නෙවෙයි, ඒ ප්‍රඥාවෙන් ඉහළම ප්‍රඥාව වන ලෝකෝත්තර ප්‍රඥාව ලබාගෙන හේතුඵල ධම, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ, පටිසම්පාදය, ඉදම් පච්චිතාවය, මේ වගේ ඉහළ ධර්ම කාරණා ඒ සත්පුරුෂයන් විසින් අසා දැනගෙන සබ්බ දුක්ඛා පමුච්චති කියපු විදිහට සියලු දුක් වලින් නිදහස් වෙන පුළුවන් නම් මෙන්න මේකයි අපට සත්පුරුෂයන් ලැබෙන ඉහළම ආනිසංසය කියලා බුදුහාමුදුරුව සඳහන් කරා. පින්නතුනේ භාගතුන් වහන්සේගේ ධර්ම දේශනා බලනකොට හැම පියවරකදීම මේ කල්යාණ මිත්‍රත්වයේ වැදගත්කම සඳහන් කරලා තියෙනවා. එදා දීඝජානකෝලිය ව්‍යංගපජ්ජ භාගතුන් වහන්සේගෙන් අහනවා මෙලොව ජීවිතය සඵල කරගන්න කුමක්ද කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ව්‍යංගපජ්ජ කරුණු හතරකින් ඔබ පොහොසත් වෙන්නට ඕන මේ ජීවිතය සඵල කරගන්න. මොනවද? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. මේ කරුණු හය අතරින් එකක් තමයි සමජීවිකතාවට කලින් තියෙන්නේ කල්යාණ මිත්‍රතාව කියලා. එනිසා කල්යාණ මිත්‍රත්වයේ මෙලව ජීවිතය සාර්ථක කරගන්නත් හේතු වෙනවා. මේ කල්යාණ මිත්‍රයන් ගැන සඳහන් කරන්නේ සුහද මිතුරන් කියලා, හොඳ හදවත් තියෙන මිතුරන්. ඒ මිතුරන් කොටස් හතරක් දක්වනවා සිංහලෝවාද සූත්‍රයේ. ඒ කවුද? ඒ තමයි උපකාරක මිත්‍රයා, උපකාර කරන මිත්‍රයා, සමාන දුක සුඛ දුක් මිත්‍රයා, දුක සැප බෙදා ගන්න මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා, අනුකම්පාවෙන් තමන්ට සලකන මිත්‍රයා, අත්තක්කායි මිත්‍රයා, අර්ථය කැමති මිත්‍රයා. මෙන්න මේ වශයෙන් උපකාරක, සමාන සුඛ දුක්ක, අත්තක්කායි, අනුකම්පක කියලා මිතුරන් හතර දෙනෙක් ගැන සඳහන් කරනවා. ඉතින් ඒ සුහද මිතුරන්ගේ ලක්ෂණ ත්‍රිවිධකේ නොයෙක් තැන්වල සඳහන් කරනවා. මොනවද ඒ මිතුරන්ගේ ලක්ෂණ? ඔවුන් දුද්දදන් දදාති, දෙන්න අමාරු දේවල් මිතුරා දෙනවා. සාමාන්‍ය කෙනෙක් තමන්ට තියෙන වැඩිපුර දෙයක් තමයි දෙන්නේ. නමුත් යහපත් මිතුරෙක් කියන්නේ දෙන්න අමාරුම දේ වුණත් අවශ්‍ය අවස්ථාවකදී දෙනවා. දුද්දදන් දදාති, දුක්කරං කරවති, කරන්න අමාරු දේත් කරනවා. එතැමට ජීවිත පරිත්‍යාගයෙන් වුණත් තමන්ගේ යහළුවා වෙනුවෙන් කටයුතු කරනවා. දුක්කමං කමති, ඉවසන අමාරු දේවල් ඉවසනවා. මිත්‍රත්වය වෙනුවෙන් බොහෝ දේවල් ඉවසනවා. ඒ විතරක් නෙවෙයි, මේ යහපත් මිතුරාගේ ලක්ෂණයක් තියෙනවා, ගුහිය මස්ස ආවීකරෝති. මිතුරාගේ ළඟ තියෙනවා නම් රහසක්, ඒ රහස තමාගේ යාළුවට කියනවා. ඒ විතරක් නෙවෙයි, ගුහිහං අස්ස පරිගෝහති කියලා කියනවා. තමා අප යහළුවාට යම් කිසි රහසක් කිව්වොතින් ඒ යහළුවා ඒ රහස ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි, අපව දුකටපත් වුණාට පස්සේ කේනේන න පරිහායති, අප දුකටපත් වෙච්ච අවස්ථාවේදී අපට අවමන් කරන්නේ නැහැ. සමහර මිතුරන් ඉන්නවා සැපතේ ඉන්නකම් හොඳට ඉන්නවා, නමුත් වරදක් වෙච්ච ගමම්ම ඒකට දොස් කියන්න බලාගෙන ඉන්නේ. නමුත් යහපත් මිත්‍රයාගේ ලක්ෂණය අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ බුද්ධාපනේන කියලා කියනවා. අඩුපාඩුවක් වෙනකන් ඉන්නේ තමාගේ හලුව සුවා තබන්න, ඔහු අනතුරින් බේරගන්න ලොකු උනන්දුවකින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, ආපදාවන්හි ආපදාසුන පරිහායති, ආපදාවක් පැමිණෙච්ච අවස්ථාවේදී මිතුරා අත්හැරල යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මෙන්න මේ වගේ මිතුරන්ගේ ලක්ෂණ රසක් ධර්මයේ තුළ විටින් විට දක්වලා තියෙනවා. අන්නේ මිත්‍රත්වය තමයි ලැබෙන නම් අප තුලත් අපත් කලින් අනිත්‍යයට යහපත් මිතුරෙක් වෙන්නට ඕන. බොහෝ විට අපි මේ මිතුරන්ගේ ලක්ෂණ කියනකොට කවුද මේ ලක්ෂණ තියෙන්නේ කියලා අපි වටා පිටා බලනවා, මතක් කරලා බලනවා. පින්නතුනි මතක් කරලා බලන කලින් ඔබටම මේ දහම් කැඩපත ධර්මයේ නැමැති කණ්ණාඩිය ද මිරර් ඔෆ් ධම්ම මේක ඔබේ පැත්තටම හරවලා බලන්න. ඔබේ ළඟ මේ ලක්ෂණ කොච්චර තියෙනවද කියලා බලන්න. ඔබේ ළඟ මේ ලක්ෂණ තියෙන පමණට ඔබට ඒ වගේම ඉහළ මට්ටමේ යාළුවන් හම්බ වෙනවා. ඔබ මේ ලක්ෂණ වලින් පිරිහෙන ඔබට ලැබෙන්නේ ඒ වගේම පිරිහෙච්ච යාළුවෝ. හොඳ යාළුවෝ ඉන්නවා නම් ඔබේ දුර්ගුණ දකින්න අයින් වෙලා යනවා. මෙන්න මේ ගමන් මගේදී සාමාන්‍ය ලෞකික ජීවිත විතරක් නෙවෙයි, සුගතිගාමි වෙන විතරක් නෙවෙයි, සියලු දුකෙන් නිදහස් වෙන මාවතේදී බුදුහාමුදුරෝ කල්‍යාණ මිත්‍රාශ්‍රයේ සුවිශේෂී ලක්ෂණයක් විදිහට දක්වනවා. පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, නැත්නම් රහත් වෙන්නත්, රහත් භාවයට පත්වෙච්ච කෙනා පිරිනිවතේ සුවදායි වාසය කිරීම සඳහා උන්වහන්සේ අංග හතරක් දක්වනවා. සත්පුරුෂ සංසේවෝ, සද්ධම්ම සවණං, යෝනිසෝච මනසිකාරෝ, ධම්මාන ධම්ම පටිපත්ති කියලා. මෙන්න මේ කරුණු හතරේදී ප්‍රධාන කරුණක් ලෙස කල්යාණ මිත්‍රාශ්‍රය කියන එක බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. පෘථග්ජන භූමියේ ඉඳලා සේක වෙන්නත්, නැත්නම් සෝවානාදී මාර්ගඵල ලබන්නත්, සෝවානාදී මාර්ගඵල ලැබුව කෙනාට අරහත්වයේ අසේක භාවයට පත් වෙනටත්, අසේක භාවයට පත් වෙච්ච කෙනත්, රහත් භාවයට පත් වෙච්ච කෙනත් ඉදිරියටත් තවදුරටත් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ධර්ම සාකච්ඡා ආදිය කරමින් ඔවුන්ගේ ඇසුර ලබනවා. හැබැයි ඒ මට්ටමට වෙන විට ඒ යහළුවන් මත යැපෙන්නේ නැහැ. ඕනම වෙලාවක යහළුවා තමාගෙන් වෙන් වෙලා යන සිද වෙන බව ඔවුන් නුවණින් දැකලා දුක් වෙන්නේ නැහැ, ශෝක වෙන්නේ නැහැ. ඒ වෙලාවේ රහත් උතුමන් ධර්ම සංවේගයට පත්වීමයි සිද කරන්නේ. පින්නතුනේ, අප මේ සඳහන් කළේ බුදුදහමේ සඳහන් වෙන ආකාරයට මේ කල්යාණ මිත්‍රත්වයට අදාළ මූලික කරුණු ටිකක් අප මේ සාකච්ඡා කළේ. මේ අතුරින් ප්‍රධානතම අදාපේ තේමාවට සම්බන්ධව බලනවා නම් අර යහළුවා තිසරණගත පංචශීලයේ දීපු ආකාරය බලන්න. සමහර පින්නතුන්ට හිතෙනවා අපේ පංචශීල එක දවසක් සමාදන් වුණාම ඇති බුදුදහම සංඝ කියන මේ ත්‍රිවිධ රත්න එකවරක් සරණ ගියාම ඇති කියලා හිතෙනවා. බලන්න පින්නතුනේ නිතිපතාම අපි වැඩක් කරන්න කලින් මේ තිසරණගත පංචශීලයේ සමාදන් වීම අපේ ආසන්න කර්මයට කොයිතරම් දුරට බලපානවද කියලා. මරණාසන්න මොහොත තීරණය කරන අවස්ථාවේදී අපේ ඊළඟ භවයේ තීරණය කරන සාධක අතුරින් ප්‍රධාන වශයෙන්ම ආනතර කර්මාදී ගරුක කර්ම නොතිබ්බොත් ඊළඟට ධ්‍යාන ආදී ඒ උසස් කර්ම නොතිබ්බොත් ඊළඟට අපට හේතු වන ප්‍රධානතම කර්මයක් තමයි ආචින්න කම්ම කියලා කියන්නේ. නිතර පුහුණු කරන කර්මයක් තමයි අපට අවසාන මොහොතේදී අපේ පිහිටට තියෙන්නේ. අන්නේ කර්මය අපේ හිතට එන්න නම් අපි සුගතියේ ස්ථාවර කෙනෙක්ද කියලා කමඬ බලන සලකුණ තමයි ඔබ ජීවිතයේ කරන යහපත් දේවල් නිතර නිතර මෙනෙහි කරන්නට ඕන. ඔබ දෙන දාණය නිතර නිතර සිහි කරනවා නම් ඒක හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානුසුති භාවනාවක් වෙනවා. ඔබ සම්බුද්ධ පූජා පැවැත්වීම බුද්ධ පූජාමය ආනිසංසය ලබා ගන්න විතරක් නෙවෙයි, ඒ සම්බුද්ධ පූජා පවත්වන අවස්ථාවේදී බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරනවා නම් ඒ බුද්ධ පූජාව අපට බුද්ධානුසුති භාවනාවක් වෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී පිනක් සිදු කර ගන්න විතරක් නෙවෙයි, ඒ දහම් කරුණු හොඳින් මෙනෙහි කරමින් ධර්මයේ ගුණ සිහිපත් කරමින් ධම්මානුසුති භාවනාවක් විදිහට බණහනට පුළුවන් නම් ඒක අපට එකතකින් ධම්මානුසුති භාවනාවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අවසානයේදී ඒක ධම්මවිචය සම්බොජ්ජංගය බවට පත් වෙනවා. අපි එදිනෙදාන දහම් කරුණු නිතර නිතර සාකච්ඡා කරන යාළුවොත් එක්ක ඒ ගැන නිතර හිතන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක ස්ථාවර වෙන්නේ. අපරගෙන පංචශීලය එකතකින් සීලයක් වෙන අතරේදී ඒ සීලය ගැන අපට නිතර නිතර හිතන්න පුළුවන් නම් මා මේ වගේ වැරදි අයහපත් දේවල් වලින් මිදෙලින්නේ, මං අද දවසට ප්‍රාණඝාතයක් කළේ නැහැ, මං සොරකමක් කළේ නැහැ, කාමේ වරදා හැසිරුනේ නැහැ, මං අද බොරුවක් කිව්වේ නැහැ, අනිත් අය බිඳුවන කේලමක් කිව්වේ නැහැ, මම මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ. මේ වගේ තමන් ඒ දවසේ රැකපු සිල්පද ගැන උපරිම සිහිපත් කරන එක තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. මානසික සුවය දිනු වෙනට මේක අපට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මානසික සුවය තුළ හිත එක්තැන් කිරීම සීල අනුසුති භානාවක් බවට පත් වෙනවා. පින්නතුන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් දානය පූජා කරනවා. දානය සෝදාන කරන අවස්ථාවේදී සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන, මහා කාශ්‍යප හාමුදුරුවෝ ගැන, මහා මහින්ද හාමුදුරුවෝ වැනි මේ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ගුණ සීකර කර ඒ දානය සෝදානම් කරන්න, දානය පිළිල කරන්න, දානය පූජා කරන අවස්ථාවේදී සංඝ ගුණ සීකරින් මෙම දානය පූජා කරන්න. දානය දීලා ඉවරුණාට පස්සේ මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ, මගේම ස්වාමීන් වහන්සේලාට මම මේ දානය දුන්නේ, ගිහිගේ සියලු සම්පත් අත්හැරලා සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයට කැප වෙච්ච මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සිය ජීවිතයම කැප කරපු සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිජිපටිපන්න, ආහුනේය, ඒ වගේම පාහුනේය, දක්ෂිනේය, අංජලිකරණීය, අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර, ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක් වූ සුපටිපන්නතාදී ගුණයන්ගේ යුක්ත ස්වාමීන් වහන්සේල වෙනුවෙන් ය මා මහන්සියෙන් ඔපියපු දැහැමි ඔපපු ධනය පූජා කළේ, දන් දුන්නේ කියලා නිතර නිතරම හිතන්න. ස්වාමීන් වහන්සේලා ඔබ නිතර ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. දැනට වැඩ සිටින ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි, පිරිවෙන් පාපු රහතන් වහන්සේලාත් අපේ ඇසුරට, උන්වහන්සේලාගේ ඇසුරට අපට යන අවස්ථාවක් තියෙනවා. සංඝානුසති භාවනාව සිදු කරනවා නම් මේක භාවනාවක් පිණිතුනි. ඊළඟට අපි දෙවියන් උදෙසා නොයෙක් විදිහේ පුද පූජා පවත්වනවා මෛත්‍රී සාගතව. විශේෂයෙන්ම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. අන්නේ පුණ්‍ය අනුමෝදනා කරන අවස්ථාවේදී අපට කල්පනා කරන්න පුළුවන් නම් අප මේ පින් දෙන දෙවියන් මනුස්ස ලෝකයේ ඉහළ පින් දහම් කළා සුගතියට පත්වෙච්ච උතුමන් කියලා සිහි කරනවා නම් ඒ තුළ තමන්ගේ හිත එකඟ කර ගැනීමේ භාවනාවක් වෙනවා. ඒක දේවතානුසුති භාවනාවක් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි අපට අපි කරන කුසල් ඉතාම ශක්තිමත් කරගන්න පුළුවන්. අපි සිද්ධ කරන භාවනාව සඵල කරගන්නත් පුළුවන් අපි කරන කුසලයේ ශක්තිමත් කර ගැනීමට මේ හේතු වන ආකාරය සඳහන් කරේ. පින්නතුනි මෙතන විශේෂයෙන් මේ සත්පුරු ශාස්ත්‍රය ගැන තමයි වඩාත්ම කරුණිස්මතු වෙන්නේ. බුද්ධ ජීවිතයේ දෙස බලවත් විශේෂයෙන් බෝධිසත්ව කාලයේ දෙස බලවත් පේන විශේෂ ලක්ෂණයක් තමයි. ඒ තමන්ගේ එකට ඉන්න යහළුවන් සමග නිතරම ධෛර්යවත් කරලා හොඳ දේවල්ට යොමු කරලා තියෙනවා. අසරණයට දන් දෙන්න, සත්‍යයන්ට සලකන්නට, ඒ වගේම සුද්ධ පවිත්‍ර කරන්න, අනිත් අය සමගි කරන්න, මහා මාර්ග පිරිසකර කරන්න, ලෙඩ වෙච්චයන්ට සලකන්න, මෙන්න මේ වගේ දේවල් පිනොතුනේ අපිට යහළුවෝ සමග එකට කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබ සිටින නිවස තියෙන ස්ථානයේහි ආම වශයෙන් ඔබ ඉන්නේ මාවත පාරවත් ඔබට සුද්ධ කරගන්න පුළුවන් නම් ඒක ලොකු කුසලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වාසය කරන අයට නම් ඔබ දන්නවා අපි විවේක දවස්වල අඩු ගානේ මාසෙට දවසක් හරි ඒ ප්‍රදේශයේ යහළුවන්ට එකතු වෙලා ඔබ ඉන්න පාර දිගටම සුද්ධ කරනවා. ආම වශයෙන් ඔබේ නිවස තියෙන ඔබේ ගෙදර තියෙන ඉස්සරහා පාර ටිකවත් ඔබේ දෑතින් ඔබ පිරිසිදු කරන්නට ඕන, පිරිසකර කරන්නට ඕන. එහෙම කරනකොට පිනොතින් බලන්න ඔබේ නිවස ඉස්සරහින් යම්කිසි කෙනෙක් යනවා නම් හරියට සතුටෙන් යන්නේ. ඔබේ ගෙදර දිහා ලොකු මෛත්‍රියකින් බලන්නේ, අනේ මේ ගෙදර ඉන්නේ කොච්චර හොඳ පිරිසක්ද, මේ පාර හරියම ලස්සනට තියෙනව නේද, ගෙදර ඉස්සරහා මල් ගස් එහෙමත් හිටවල තියෙනව නේද. ඒක දැක දැක සතුටෙන් යන්නේ. ඔබ ගැන ලොකු ප්‍රසාදයකින් යන්නේ. ඔබ ගැන විතරක් නෙවෙයි ඔබේ අම්මා තාත්තා ගැනත් ඒ අය පින් දෙනවා. අනේ හොඳ අම්මල තාත්තලගේ දරුවන් තමයි මේ ඉන්නේ කියලා. පින්නතුනි අපි ගුණහකත්කම් වලින් වැඩි වෙනකොට එහි ගෞරවය අපට විතරක් නෙවෙයි ප්‍රධාන වශයෙන්ම අපේ දෙමව්පියන්ට ඒ ගෞරවය හිමි වෙනවා. ඒ නිසා ඔබ ගුණධමයක් රකින හැම වෙලාවෙම ඔබ සතුටු වෙන්න මේ ගුණේ ආනිසංසය මගේ අම්මට තාත්තටත් ලැබෙනවා කියලා. ඒ වගේම ඔබේ අතින් අතපසු වීමකින් හරි අඩුවක් වෙනවා නම් ඉක්මනින්ම හදාගන්න එක. එහෙම නොවුනොත් මේක බැනුම් අහන එක මට විතරක් නෙවෙයි මා මෙලොවට ජනිත කරපු මගේ අම්මටත් මේක හොඳ නෑ, මගේ තාත්තටත් හොඳ නෑ. එයා කොච්චර මහන්සියෙන්ද මාව පෝෂණය කළේ, මාව කුසේ දරාගෙන හිටියේ, මේ ජීවිත දානය දුන්නේ. ඉතින් ඒ අයට මම අවමානයක් වෙන විදිහට මම හැසිරෙන හොඳ නෑ කියලා ඉක්මනටම ඔබේ අඩුපාඩු ටික හදාගන්න. පින්නතුනේ බෝධිසත්ව චරිතයේ තියෙන ලක්ෂණයක් තමයි සත්ව ජීවිතයක් ගත කළ සතුන් එක හිටියත් නිතරම ගුණයක් ඉස්මතු වෙන විදිහට හිටියා. එකට එන්න ඇට උදව් කිරීම, දන් දීම, ඉවසීම, මේ වගේ කරුණවලින් යහළුවන්ගේ හිත දිනා ගත්තා. ඒ විතරක් නෙවෙයි යහළුවන් සමග එකට ඉන්නකොට ඒ යහළුවන්ගේ සසර ජීවිතයේ සුවපත් වෙන විදිහට යහපත් කුසල කර්ම කරන්නට ඕන. යහළුවන් සමග එකට එකතුව කරන්නට ඕන. ඔබ පින්කමක් කරනවා නම් යහළුවන්ටත් කියලා අනුමෝදන් කරවන්න, හැකි අවස්ථාවලදී එය සම්බන්ධ කරගන්න. ඒ අයගෙනුත් කිසියම් දෙයක් ඒ සඳහා ඉල්ලගෙන එය සම්මාදන් කරවන්න, එහි අනුමෝදන් කරවන්න. ඒක තමයි යහළුවන්ට කරන දේ. මේ අතරින් පිනතුනි වඩාත්ම බුදුදහම යගේ කරන්නේ සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට ඒ යහළුවන්ට ධර්මයේ උදව් කරන්න. බුදුදහමේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. යම්කිසි කෙනෙක් ධර්මඥානයට පත් වුණා නම් ඒ තැනැත්තාගේ ධර්ම අවබෝධය වැඩි කරගන්න හේතුවක් තමයි ඒ දන්න ධර්ම කරුණෝ තමන් දන්න ප්‍රමාණයෙන් අනිත් අයට සඳහන් කරන්න කියලා. ඔබේ නිවසේ ඉන්න ඥාති මිත්‍රාදීන්, දරුවන්, අසල්වැසියන්, මිතුරන් ඔබ කියන දේ අහන්න සූදානම් නම්, ඔබට අහුම්කන් දෙන්න සූදානම් නම්, ඔබ පුහුණු කරන සුළු ගුණයක් හරි එයාට පුහුණු කරන්න, එයාට කියලා දෙන්න. එයාට කියන්න ඔබත් මෙන්න මේ ගුණය පිළිපැදල වානිසංශ දකිනවා, ඔබත් ඒකට පුහුණු කරන්න කියලා සඳහන් කරා. අනිත් අතින් ඒ යාළුවන් පින්කමක් කරනවා නම් හොඳ දෙයක් කරනවා නම් ඒ පින ඒ කුසලය ඔබත් සතුටු සිතින් අනුමෝදන් වෙන්න. තවත් වැදගත්ම කරුණක් තියෙනවා. අපි බොහෝ වෙලට හොඳ යාළු මිත්‍රාදෙන් හම වුණාම එයාගේ ගුණ හඳුනා ගන්නවා අපි. ඒ වගේම එයා ගැන අපි හුඟක් ගුණ කතන කරනවා අනිත් අය හම් වුණාම. අපේ යහළුවා, අපේ ඥාතිය, අහවල් කෙනා, ඉතාම හොඳ කෙනෙක් මේ වගේ ගුණ තියෙනවා කියලා අපි හුඟක් විස්තර කරනවා. මේක හොඳ ගුණයක්. නමුත් පිනුතුනි මෙතනින් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ දක්ෂ වෙන්න ඕන ඔබ ඇසුරු කරන අයගේ තියෙන එක සුළු ගුණයක් හරි ඉතාම සියුම්ම බලලා ඒ ගුණය ඔබත් පුහුණු කරන්න දක්ෂ වෙන්න ඕන. බොහෝ විට අපට හිතමිතුරන් ඉන්නකොට අඩුපාඩු තමයි හුඟක්ම තේරෙන්නේ. නමුත් බුද්ධිමත් කෙනා දක්ෂ වෙනවා ඒ අඩුපාඩු මැද වුණත් එක හොඳ ගුණයක් හරි කිසියම් කෙනෙකුගේ තියෙනවා නම් ඒ හොඳ ගුණය හොඳට ඉගෙනගෙන ඔබ ඊටත් වඩා හොඳට ඔබ ඒක පුහුණු කරන්න දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක තමයි සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. මෙන්න මෙහෙම මිතුරන් පේනතුනේ කලක් යද්දි සංසාර ගමනේදී එකට එකතු වෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ එක වර්ගයේ කුරුල්ලෝ එක අතේ ඉන කුරුල්ලෝ එක වගේ කියලා. ඒක ධර්මයේ තුල ඉතාම පැහැදිලිව දක්වනවා. බුදුරජාණන් වහන්සේ දිනක් දකිනවා ඈත ගිජ්ජකූට පර්වතයේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලට කියනවා මහණෙනි බලන්න අර ඈත ගිජ්ජකූට පර්වතයේ බලන්න සාරිපුත්ත සරුවත් මහරහතන් වහන්සේ සාරිපුත්ත සමග එකට සක්මන් කරන අය අනිත් අය දිහා බලන්න ප්‍රඥාව අගය කරන ප්‍රඥාවට පත්වෙච්ච සරුවත් මාහිමියන් අනුගමනය කරන පිරිසක් සරුවත් මාහිමියන් සමග එකට සක්මන් කරනවා කියලා සඳහන් කළා. ඊළඟ සඳහන් කරන මහණෙනි බලන්න අර මොග්ගල්ලාන මුගලන් මහරහතන් වහන්සේ ඒ මොග්ගල්ලාන සමග ඉරිදිමත් භාවයේ අගය කරන ඉරිදිමත් භාවයේ පුහුණු කරන ශ්‍රාවකයන් සක්මන් කරන හැටි බලන්න කියලා සඳහන් කළා. ඊළඟ සඳහන් කරන අර බලන්න මහණෙනි මහාකාශ්‍යප සමග දුතාංග දාරියාය සක්මන් කරන හැටි බලන්න කියලා සඳහන් කළා. බලන්න පිනතුනේ මේ ප්‍රඥාව දිනු කරපු සරුවත් හාමුදුරුවනුව ඉරිදි බලය දිනු කරපු මුගලන් හාමුදුරුවනුව දුතාංග දාරියායගෙන් අගතැන්පත් වෙච්ච මහකාශ්‍ය මහරහතන් වහන්සේ මේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ගුණ හඳුනාගෙන සසර බොහෝ කලක් එකට ආපු සිය ගණන් ශ්‍රාවකයන් එකට ගුණ දහම් පුරපු ආකාරයයි මෙයින් සඳහන් කරන්නේ. දුර්ගුණ වලට පත් වෙච්ච අයගේත් මේ වගේ ලක්ෂණයක් තියෙනවා. නමුත් අප ආදර්ශයට ගති උත්තේ යහපත් චරිත. ඒ නිසා ඔබේ ළඟ හොඳ යහපත් ගති ගුණ තියෙනවා නම් ඔබ රෝගීන්ට සලකන්න කැමති කෙනෙක් නම් ඒ වගේම පිරිසක් ඔබට කලක් ඇති මුණ ගැහෙනවා. ඔබ ලේ දන් දෙන කැමති කෙනෙක් නම් ඒ වගේම පිරිසක් ඔබට මුණ ගැහෙනවා කාලයක් ඇද්දී. ඔබ දන් දෙන කැමති කෙනෙක් නම් ඒ වගේම පිරිසක් සකස් වෙනවා. ඔබ ශ්‍රම දාන වලට කැමති නම් ඒ වගේම පිරිසක් සකස් වෙනවා. ඔබ ධර්ම ශ්‍රවණය කරන්න කැමති පිරිසක් නම් ඒ වගේම සමාන පිරිසක් සකස් වෙනවා. ඔබ සිල්වන්ත නම් ඔබ සමග එකට සීල් ගන්න පිරිසක් සකස් වෙනවා. ඔබ හිත සමාධිමත් කරනවා නම් සම්ත භාවනා කරන කෙනෙක් නම් ඒ වගේම පිරිසක් කලක් ඇද්දී ඔබට මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ සතිමත් බව සම්මා සතිය සතිපට්ඨානය පුරුදු කරනවා නම් අන්නේ සතිපට්ඨානය පුරුදු කරන පිරිසක් ඔබට මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි එදා සඳහන් කරනවා අර කුරු රටේ හිටිය අය ලිඳ ළඟට ගියත් ලිඳ ළඟ ගිහිල්ලා කතා කරන්නේ ඔබ මොකක්ද වඩන සතිපට්ඨානය කියලා. ඔවුන්ගේ ජීවිතයේ මූලික අංගයක් බවට පත් වුණා මේ සතර සතිපට්ඨානේ. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතර සතිපට්ඨානේ ගැන තමයි එදා කුරු රට පිරිස සාකච්ඡා කළේ. ලිඳ ළඟ කියන්නේ ඉතාම කාර්යබහුල ස්ථානයක්, ඇතැමිට නොයෙක් විදිහේ අශෝභන කතා කරන ස්ථානයක්. නමුත් එවැනි තැනක වුණත් බලන්න එදා කුරු රටේ හිටිය අය සාකච්ඡා කරේ ධර්මයේ ඉහළම ස්වභාවයන් මේ සතිපට්ඨානය ගැන. ඒ නිසා පින්වත්නි ඔබත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට ඔබ පිරිස හම්බුණාම අහන්නට ඕන ඔබ මොකද දෙන දානේ මේ දවස්වල? ඔබ සිල් සමාදන් වෙන්නේ කවද්ද? ඔබ ගිය මාසයේ සිල් සමාදන් වෙලා මොකද අහපු ධර්ම දේශනාව? ඔබ මේ දවස්වල පුහුණු කරන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය මොකද්ද පුහුණු කරන්නේ? ඔබ පටිසම්පාදයේ කුමන කරුණද මේ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නේ? අවිඤ්ඤාපච්චා සංඛාරා කියන්නේ මොකද්ද? නාම රූපච්චා විඤ්ඤාණං විඤ්ඤාණපච්චා නාම රූපං මේ දෙකේ සම්බන්ධය මොකද්ද? අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? මෙන්න මේ ඉහළ ධර්මකාරණා ඔබේ සත්පුරුෂ යාළුවන් සමග සාකච්ඡා කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අන්නේ ගමන් මගේ දෙපින්නතුනි. එක අතකින් සුගතිගාමී මාර්ගයේ විදියට කම්මසකතා ඥානෙ යුක්තව දාන සීල භාවනා කියන පුණ්‍ය ක්‍රියා කරන අතුරින් අපි දක්ෂ වෙන්නට උන දිනපතාම එක සමාධි අරමුණක ඉහළම කාලයක් වැඩිම කාලයක් සිට එක්තැන් කරගන්නට දක්ෂ වෙන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව, මේ වගේ භාවනාවක් උපයෝගී කරගෙන එක ඉරියව්වක ඉඳගෙන වැඩි කාලයක් හිත සමාධිමත් කරගන්න දක්ෂ වෙන්නට ඕන. මේ සමගම ටිකෙන් ටික ඔබට මානසික සුවය ලැබෙනවා. ඔබට පේනවා වෙනත් දේවල් කළ ලබන සතුටට වඩා බොහොම ඉක්මනින් ඉතාම සාර්ථකව සමන්ට සතුට ලබන ක්‍රමයක් මේ තියෙන්නේ කියලා. ඔබට පොඩි විවේකයක් ලැබුණා. අවම වශයෙන් බස් එකේ යන අවස්ථාවේදී ඔබ වාඩි වෙන ආසනයක් ලැබුණා නම් ඔබ ඉක්මනට මැස් දෙක පියාගත්තා. ඔබ බුද්ධ ඥානසතිය නම් අරහන් සම්මා සම්බුද්ධ වාදී බුදුගුණයක් වඩනවා. ඔබ ගෙදර උයන වෙලාවේදී, ගෙදර සුද්ධ පවිත්‍ර කරන වෙලාවේදී, ව්‍යායාම සඳහා ඇවිදින වෙලාවේදී, කඩේට යනකොට ඔබේ වෙලාව උපරිම ලෙස පුහුණු කරනවා භාවනා සඳහා. ඔබට පුළුවන් මෛත්‍රී භාවනා වඩන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මේ මෛත්‍රී වඩමින් ඔබේ පියවරක් පාසා ඔබට ඉදිරියට යන්නට පුළුවන්. ඒ වගේම ඔබට වාහනය පදවන අවස්ථාවේදී ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. එක අතකින් මෛත්‍රී වඩන්න පුළුවන් ඔබ කැමති නම්. නැත්නම් වෙනත් අතකින් ධාතු මනසිකාරය. නැත්නම් පඨ වියාපෝ තේජෝ වායෝ වලින් නේද මේ ලෝකේ දේවල් සකස් වෙලා තියෙන්නේ. අපි මේ වාහනයක් කිව්වත්, පුද්ගලයෙක් කිව්වත්, ගහක් කිව්වත්, මේ තාර දාපු පාර කිව්වත්, මේ හැමදේම මේ පඨ වියාපෝ තේජෝ වායෝ වලින් නේද මේව හැදිලා තියෙන්නේ. හේතු නිසා හටගත්තු දෙයක්, මේ හේතු නිසා නිරුද්ධ වෙලා යනවා නේද කියලා නුවණින් දැකීමෙන් ඔබට ඒ ගමන යන්න පුළුවන්. ඔබේ ජීවිතය අර්ථවත් විදියට ගත කරන ක්‍රමයයි මේකයි. සේයෝ හෝති නපාපියෝ කියන්නේ මේකයි. යහපත් දෙයක්මයි කරන්නේ, යහපතටමයිපත් වෙන්නේ, අයහපත් දෙයක් හෝ කරන්නේ නැහැ කියලා. පඤ්ඤා ලබති නාඤ්‍යතෝ, ප්‍රඥාමය ලබන්නේ වෙනත් දෙයක් නෙවෙයි ඔබ මිතුරන්ෙන් ලබන්නේ. මෙහෙම කරන්න මොකද්ද වෙන්නේ? ඔබ ශෝක මජ්ජේ එන සෝචති, ශෝක කරන අතරින් ශෝක නොකර ඉන්නවා. ඥාති මජ්ජේ විරෝචති, ඥාතින් මැද ඔබ බබලනවා, දන් දීමෙන් ඔබ බබලනවා, ඊටත් වඩා ඔබ සිල්වන්ත බව නිසා බබලනවා. ඔබේ වචනේ සංවර කරනවත් එක්කම ඔබට හුඟක් යහළ මිත්‍රාදී මුණ ගැහෙනවා. බොහෝ විට අපට යහළවන අහිමි වෙන්නේ අපේ හිත අපිරිසිදු වෙලා අපි කතා කරන වචන වලින්. ඒ නිසා අපි බොරු නොකියනවනම්, අනිත් අය ભેද කරන කියලා නොකියනවනම්, අනිත් අයගේ තොරතුරු අනවශ්‍ය විදියට අපි හාරවුසන්නේ නැත්නම්, ඊයගෙන ලොකු ගෞරවයක් ඇති වෙන්නේ. පින්නතුනේ, ඔබම කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔබේ දරුවගේ තොරතුරු ඔබ දැනගන්නට ඕන. නමුත් ඔබ හැම දෙනාගේම තොරතුරු දකින දකින ඇත් එක්ක අහන්නට කතා කරන්න යන අවශ්‍ය නැහැ. සමහර අය බොහොම මේ දෙසම යොමු වෙන ඇතැමිට එවැනි අය කියන ඇතැමිට නම් දරාගෙන ඉන්න අය ඉන්නවා. පිනතුනේ තත්ත්වයටපත් වෙන්න එපා. එහෙම වැරදි නමක් ආවොත් එකෙන් ගැලවෙන්න හරි අමාරුයි. අන්නේ නිසා විශේෂයෙන් සමගේ වචනේ භාෂාව සංවර කරගන්න. මේක තමන්ගේ ඉහළම ගුණයක් ප්‍රකට කරන අවස්ථාවක්. මේව තමයි අපි කල්යාණ මිත්‍රයන් වෙතින් ලබන්නට ඕන. නමුත් මේ සියලුම දේවල් අතුරින් බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ පොට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යස්සන කම්බති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං. මේ පෙරලෙන කරකැවෙන ලෝකයේහි, වෙනස් වෙන ලෝකයේහි ලාභ අලාභ, යස අයස, ප්‍රශංසා නින්දා, සැප දුක් කියන මේ අටලෝ දහම අභියස කම්පාන වෙනදී සිතක් හදාගන්න පුළුවන් නම්, නැත්නම් කායිකවත් මානසිකවත් දුක් සමුදාය නිදහස් වෙන පුළුවන් නම්, මෙන්න මේකයි අපි සත්පුරුෂයන්ගෙන් ගන්න ඉහළම ප්‍රතිඵලය, ප්‍රතිලාභය, භාග්‍ය වාසිය විදියට බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට පෙන්වා දුන්නේ. කොහොමද අපි දුකෙන් නිදහස් වෙන්නේ? දුකෙන් නිදහස් වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. සම්පූර්ණ මේ දුක රඳා පවතින අවිද්‍යාව මත. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අපට ඇහැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ මොහොතේ පේන රූපයයි Tamanට මේ පේන්නේ කියලා. ඔබට යමක් මතක් වෙනකොටම පුද්ගලයෙක් ගැන, දෙයක් ගැන, ඔබට යම් ශබ්දයක් ඇහෙනකොට, ගඳ සුවඳක් දැනෙනකොට, රසයක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට ඔබට හිතෙන්නේ මේ මොහොත ලෝකේ කොහේ හරි තියෙන රූපයක් තමයි මට මේ ස්පර්ශ වෙන්නේ කියලා. පින්නතුනි, කිසිදාක අපට රූපයට වර්තමානයේ ළඟා වෙන්න බෑ. වර්තමානයේ රූපයක් අපට තේරුම් ගන්න බෑ. ඇසට රූපය පතිත වීමක් වෙනවා. ඒ රූපය පතිත වීමෙන් විඥානයක් හට ගන්නවා. මේ තුන එකතුවෙන් තින්නම් සංගති පස්සෝ කියලා සඳහන් කරන ස්පර්ශයක් හටගන්නවා. හැබැයි ස්පර්ශය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නැවත තමන් මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදිහට සිහිපත් කරලා මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න එක විතරයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ න පංචේ විඥානෙහි කේනචි ධම්මා පටිවිජහනාති කියලා. මේ පංච විඥානයන්ගෙන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ පංච විඥානයන්ගෙන් න පංචේ විඥානෙහි කේනචි ධම්මා පටිවිජානාති අඤ්ඤත්‍ර අවිනිපාත මත්තා. මේ පංච විඥානයන්ගෙන් කිසිවක් අපට සැබැලස හඳුනා ගන්න බෑ. ඒ වෙලාවට පහළ වෙන විපාක මට්ටමින් පහළ වෙන විඥානය ඒකේ මුල් ස්වභාවය සඳහාම නිරුද්ධ වෙලා යනවා. අපි ඒක තේරුම් ගන්න ඒක නිරුද්ධ වෙච්ච අවස්ථාවේ මන ආයතනෙ. ඒ මන ආයතනෙන් තේරුම් ගන්නකොට අපි මේක දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? මේක දැක්කේ නැහැ කියන අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියපු විදියට පරිසම්පාද්‍ය අංග සියල්ලක්ම ක්ෂණිකව පහළ වෙනවා. එක පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරන්න පුළුවන්. එක පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරන්න පුළුවන්. එක ආනෙන්ජාවි සංඛාර සිද්ධ කරන්න පුළුවන්. ඒ මොකක් සිද්ධ කරත් අපි ප්‍රපංච සමග ඉන්නේ. අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එනිසා අපි බලන්න අපි යන්නේ පටිසම්පාදයේ අනුලෝම ගාමී මාර්ගයේද ලෝක යන විදියට අනුසෝත ගාමී මාර්ගයේද යන්නේ කියලා බලන්න. බොහෝ විට අපි මේ මාර්ගයේ තමයි යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ සත්පුරු ශාස්ත්‍රයෙන් අපේ ගමන් මඟ සම්පූර්ණම අනිත් පැත්තට හරවනවා. එදා නේරංජරා ගඟේ පාත්‍රයේ උඩුගම්බලා ගියා වගේ මේක පරිසෝතගාමී ධමයක්. ඒ අපේ ඉන්ද්‍රිය වලට ලක් වෙච්ච ආරමුණ නිරුද්ධ වෙච්ච ගමම අපි දක්ෂනුවතින් සිහියෙන් නොනෙන් හිටියොත් මේ තමන් දකින්නේ නිරුද්ධ වෙච්ච දේ තමන්ගේම මනසින් මේක දකින්නේ නැවත වර්තමාන කර්ම විදියට නව කර්මයක් විදියටයි මේක දකින්නේ කියලා දැක්කොත් තමන් මනසේ පැත්තට හැරෙනවා. මේකට තමයි විපස්සනා කියලා කියන්නේ. මේකට තමයි ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. අභ්‍යන්තර පැත්තට හැරිච්ච ගමම තමන් දන්නවා. ඇහැට පේන රූපය තිබ්බට බාහිර ලෝකයේ අතීතයේ නිරුද්ධ වෙච්ච රූපයක් දැන් මේ තීරුම් ගන්නේ මනසේ පැත්තෙන්. මනස් පැත්තෙන් තීරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මන ආයතනෙන්. ඒ තීරුම් ගන්න මන ආයතනයත් අහොත්වා සම්බුතං හොත්වා නවවිසති පෙර නොතිබී හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙනවා කියලා දැක්වතින් ඒ මනස පැත්තෙනොත් තමයි නිදහස් වෙනවා. මෙන්න මේකයි පින්නතුනි ලෝකෙ නිදහස් වීම කියලා කියන්නේ. මෙන්න මේක තමයි යත්ත පටවීච ආපෝ වායෝ නගහදති කියන්නේ. මේකයි යම්කිසි තැනක මේ පටවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරන්නේ නැහැ කියන්නේ මෙන්න මේකයි. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති කියන්නේ මේකයි. යම් සිතනක නාමත් රූපත් නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා කියන්නේ මේකයි. මේක තමයි දුක නිදහස් වීම කියලා කියන්නේ. මෙන්න මෙහෙම අපි සිතන මොහොතේදී මොකද වෙන්නේ? අර අවිද්‍යාපච්චය සංඛාරා කියන අනුසෝතගාමී මාවතින් මිදෙලා විද්‍යාපච්චය විද්‍යාවෙන් අපි සංස්කාර නිරෝධ කරන මට්ටමටම ලක් වෙනවා. ඒ තමයි අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ කරනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මේ වගේ තමන් ජරා මරණ ස්පර්ශ නොකරන කෙනෙක් වටපත් වෙනවා. මුළු පටිසම්පාදයන්ග සියල්ලගෙම තමන්ට නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මේ අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වූ පටිසෝතගාමී මාවතෙහි තියෙන ප්‍රඥාව තුල ඉඳගෙන ප්‍රඥාව සිතෙහි දරාගෙන සිහියෙන් නුවණින් වාසය කිරීම. මෙන්න මේක තමයි සම්බිරේව සමාසේත සබිකු මෙහෙත සන්තවං සතං සද්ධම මඤ්ඤාය සම්බ දුක්ඛා පමුච්චති කියන මේකයි. සත්පුරුෂයන් ඇසුරු කරන්න, සත්පුරුෂයන් සමග එකට කාලය ගත කරන්න, සත්පුරුෂයන්ගේ ධර්මයේ දැන සියලු දුකෙන් නිදහස් වෙනවා කියන මේකයි. පින්නතුනි බුදුහාඳුර වඩාත්ම අගය කළේ අනුශාසනා කළේ සැබෑ සත්පුරුෂ ශාස්ත්‍රයෙන් මෙන්න මේ මට්ටමටපත් වෙන්න. ඉතින් සාමාන්‍ය දෙනදා ජීවිතයේදී අපට අපේ ඉගෙනීම් කටයුතු, රැකිරක්ෂා කටයුතු, තමන්ගේ ගේ දොර වැඩ කටයුතු ආදිය සඳහා යාළුවන්ගෙන් උදව්පකාර ලබාගෙන සුගතිගාමී මාවතට යාළුවන්ගෙන් උපදෙස් අරගෙන අවසානයේදී අපි එන්නට ඕන මේ සියලු දුකේ නිදහසීම සඳහා ආධ්‍යාත්මික මිතුරන් සොයාගෙන මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට මේ යන්නට අපි උත්සාහ ගන්නට ඕන. එයින් විතරයි අපට සැබෑ ලෙසම කල්‍යාණ මිත්‍රයන් ඇසුරෙන් සියලු දුකේ නිදහස වෙන්නට අවස්ථාව තියෙන්නේ. ඉතින් අපේ ජීවිතයේ සැබෑ ඵලය කියලා කියන්නේ මේ දුර්ලභව ලැබපු බුද්ධෝත්පාද කාලේ ලැබපු ජීවිතයේ අගනා ප්‍රතිඵල කියලා කියන්නේ මිනිමුතු කියලා කියන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය තුල ඉඳගෙන සතර ඍද්ධිපාද, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොධ්‍යංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ සත්‍යස් බෝධිපාක්ෂික වඩමින් මේ හේතුඵල ධම දකිමින් සම්මුතිය වේ දකිමින් සම්බේ සංඛාරා අනිච්චා, සම්බේ සංඛාරා දුක්ඛා, සම්බේ ධම්මා අනාත්තා කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් ඉන්න පුළුවන් නම් හිතට එන හැම අරමුණක්ම දකිනකොටම මේ නිරුද්ධ වෙච්ච රූපයක් මනසෙන් දකින්නේ ඒ දකින මනසත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැක්කොතින් මෙන්න මේ සඳහා කාලය වැඩි කිරීම තමයි අපේ මේ ජීවිතෙන් ගන්න ඉහළම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. මෙන්න මේක තමයි අපේ ජීවිතයට ලබා දෙන උපරිම වටිනාකම වෙන්නේ. මෙලෙස කාලය ගත කිරීම තමයි අප මෙලොවට ජනිත කරපු අපේ දෙමව්පියන්ට දක්වන ඉහළම උපකාරය වන්නේ. මෙලෙස ජීවිත ගත කිරීම තමයි සැබෑ ලෙසම සාරසංක කලපලක්ෂයක් පෙරම් පුරපු බුදුරජාණන් වහන්සේට කළ හැකි උපරිම ගෞරවය. මෙලෙස කාලය ගත කිරීම තමයි වසර 2600කට ආසන කාලයක් සම්බුදු සසුන ජීවිත පරිත්‍යාගයෙන් සුරක්ෂිත කළපු මහා සංඝරත්නයට කළ හැකි උපරිම කෘතඥතාවයක් මෙයයි. මේ ප්‍රඥාවට ලං වෙන නම් හිත සමාධිමත් වෙන්නට ඕන. හිත සමාධිමත් වෙන නම් සිල්වන්ත වෙන්නට ඕන. ඒ සීලය නිසිසේ සම්පූර්ණ වෙන්නට නම් හේතුඵල ධම පිළිබඳව කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. මෙන්න මේ ධම්ම මගයි බුදුහාමුදුර අපට දේශනා කළේ. අද අප සාකච්ඡා කළ සංයුත නිකායෙහි දේවතා සංයුත්තේහි සතුල්ලප කායික වග්ගයට අයිති සබ්බි සූත්‍රය. සබ්බි කියන්නේ සත්පුරුෂයන් කියන එක. සත්පුරුෂයන් සමගම එක්වන්න, සත්පුරුෂයන්ම ඇසුරු කරන්න, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගෙන යහපතටපත් වෙලා ශෝක නොකරලා ඥාතින් අතර බැබලිලා සුගතියටපත් වෙන ගමන් වඩාත් වැදගත් වන්නේ ප්‍රඥාව ලැබලා සියලු දුකෙන් නිදහස් වීමයි. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට මේ වස් සමය තුල අපි උපරිම ලෙස අදිස්ථාන කරගනිමු. ඒ සඳහා අපට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. රැස් කරගත් මේ උතුම් පින්කම තුලින් ජනිත කරගත් තව පුණ්‍ය ඵලය අපනමින් මියගිය අපේ ඥාති මිත්‍රාදී හුද අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයක් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඊමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් නියුතුම් කුසල ධර්මයන් හේතුවෙන් පින්වත් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සලසේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම උපරිම ලෙස ප්‍රඥාව දිනු කරගෙන දුකෙන් නිදහස් වන්නට මේ උතුම් කුසල ධර්මය ඔබ අප හැම දෙනාටම